10.1.1.6 Samadhi Suttang Savatthiyam Atko Ayasmanandu Yen Bhagavaten Upasankami Upasankamitva Bhagavantam Abhivadetva Ekamantam Nisidi Ekamantam Nisinno Kho Ayasmanandu Bhagavantam Etadvocha Siyanukho bhante bhikkhuno tatarupo samadhipatilabho Yathaneva pataviyaṁ pataviṣaññīyassa Na āpasmiṁ āposaññīyassa Na tejasmiṁ tejo saññīyassa Na vāyasmiṁ vāyo saññīyassa Na ākāsānanchāyatane ākāsānanchāyatana saññīyassa Na viññānanchāyatane viññānanchāyatana saññīyassa Na ākiñcaññāyatane ākiñcaññāyatana saññīyassa Na neva saññāna saññāyatane Neva saññāna saññāyatana saññīyassa Na idhaloke idhaloka saññīyassa Na paraloke paraloka saññīyassa Saññīca pana assāti Siyā ānanda bhikkhuno tatārūpo samādhi patilābho Yathāneva pataviyaṁ patavi saññīyassa Na āpasmiṁ āpo saññīyassa Na tejasmiṁ tejo saññīyassa Na vāyasmiṁ vāyo saññīyassa Na ākāsānanchāyatane ākāsānanchāyatana saññīyassa Na viññānanchāyatane viññānanchāyatana saññīyassa Na ākiñcaññāyatane ākiñcaññāyatana saññīyassa Na neva saññāna saññāyatane Neva saññāna saññāyatana saññīyassa Na idhaloke idhaloka saññīyassa Na paraloke paraloka saññīyassa Saññīca pana assāti Yathā kathaṁ pana bhante siyā bhikkhuno Kuno tatarupo samadhi patilabho Yathaneva pataviyaṁ patavi saññīyassa Na āpasmiṁ āpo saññīyassa Na tejasmiṁ tejo saññīyassa Na vāyasmiṁ vāyo saññīyassa Na ākāsānanchāyatane